ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මරණ මොහොත කියන එක මේ ෂණිකව කෙනෙක් හොයාගන්න බැරුව මැරෙන්නේ නැහැ. ඒක අභිධර්මයෙන් කිව්වොත් එහෙම. ඒ කෙනාට ඒ ඇතිවෙන ජවන් සිත්, එහෙම නැත්නම් ඒ කෙනාට අසූ සෙනක් ඇතුළත ඇතිවෙන සිත් ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ කිරි 150ක, අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් අක්කර 150ක විතර වගේ. කෙත්වල කුඹුරුවල කුඹුරු කපලා ඒ වගේ වී ගොඩ එකතු, ඒ වී ගොඩක් ගහලා ඒ වී ගොඩේ වී ඇට ගාන ගණන් කරන්න පුළුවන් කිව්වා. මේ මැරෙන මොහොතේ ෂණිකව මැරෙන කෙනාගේ ඒ මොහොතේ ඇතිවෙන සිතිවිලි පරම්පරාව සිහි කරන්න බෑ කියලා. ළඟදින් සිද්ධියක් වුණා, ඒ තමයි කොරෝනා වෛරසින් මේ අසාධ්‍ය වෙලා කෙනෙක් ගොඩාක්, එයාගේ පපුව හිර වෙලා ගොඩාක් මේ උසම ගන්න අමාරු අපහසු ආවා. ඇවිල්ලා එයා ගොඩාක් දඟලනවා. ඊළඟට උසම ගන්න බැරුව ගොඩාක් අවසානේ පණ අදිනවා. ඉතින් පණ අදින වෙලාවේ වටේ පිටේ හිටපු හිත මිත්‍රාදී මෙයාගේ පපුව මිරිකලා, ඊළඟට මේ මෙයාට කෘතිම ශ්වසනය හරි දීලා කොහොම හරි මෙයාව ගන්න පණ ගන්න දැන් මහන්සි වුණා. ඔකට දැන් යම් වෙලාවක් ගියා. ඒ අතරේ මෙයාට එක පාරම කැස්සක් එක්ක ආපහු සීහ ආවා. සීහවිලා ඒ ආසාධ්‍ය තත්ත්වෙ නැති වුණා. ඉතින් මෙයා කිව්වා, මෙයා අහනවා මොකද්ද වුනේ දැන්? එතකොට වටේ පිටේ හයි හිටපු අය කිව්වා, දැන් ඇයි ඔයා ගොඩාක් මේ පණ ඇද ඇදෙන හිටියේ? ඒතර මෙයා කියනවා මෙයාගේ මේ හිත ඒ වෙලාවේ මේ උසුම ගන්න බැරි වීමත් එක්ක මේ හිමීට මේ ඇඟෙන් ඒ හිත වෙන් වුණා. වෙන් වෙලා වලාවක් එක දිගට වලා අතරින් ගිහිල්ලා ලස්සන තැනක නැවතිලා ඒ තැන බල බලා ඉද්දින් තමයි එකපාර මායේ මේ ඇඟට සීයාවේ කිය. එතකොට දැන් සාමාන්‍ය කෙනෙක් මේ බට ගහලා හෝ එහෙම නැත්නම් මේ අතපය එහෙම දඟලා දඟලා පණ ඇද්දට ඒ කය ඒ විදිහට දඟලද්දී හිතෙන් වෙනම කටයුත්තක් වෙනවා. හිතෙන් වෙනම කටයුත්තක් වෙනවා. දැන් අරයාගේ මනෝකාය සුගති උප්පත්තියකට ඇදී ගිය බවක් නේ පේන්නේ එතන. නමුත් ආයුෂ සම්පන්න නිසා, ඊළඟට එයාගේ වයස සම්පන්න නිසා, ආවිස වයස තියෙන නිසා මේ මාරකේ එයාගේ නැති වුණා. එයා තුනුරුවන් වැඳලා අභිවාදන කටයුතු කරපු නිසා, ආවිස වැඩින පින්කම් කරපු නිසා මේ මාරකේ ගෙවුණා එතන. එතකොට මේ වගේ එලව ගිහිල්ලා මෙලව ආපු කතා මේ ඔබ විටින් විට අහලා ඇති. ඒ නිසා මම මේ කියන්න හදන්නේ, මේ ලෙඩ ඇඳේ ඉඳලා හරි මැරෙනකොට ගොඩාක් චිත්ත පරම්පරා එක්ක මේ ගොඩාක් දේවල් හිත හිතා තමයි කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවසානෙට මොනවද හිතන්න ඕනන්නේ? ඒ අවසානෙ මොනවරි හිතෙයිද? මේ හිතනේව පාලනය කරගන්න පුළුවන්ද? මේ ගැන අපි බුද්ධ දේශනාවකින් කතා කළ යුතු වෙනවා. මේකට ලස්සන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. මජ්ක්‍ධිමනිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන ධනංජාන සූත්‍රයේ. ධනංජාන සූත්‍රයේ තියෙනවා, ඒ කාලේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ වස්වසන්ට දක්ෂිණ ගිරියට වැඩියා. ඒ කියන්නේ රජගහනුවරම දකුණු ප්‍රදේශයේ තියෙන ඈත ගම්මාන. ওই රජගහනුවර තියෙන එක්තරා ගමක ධනංජානී කියලා බමුණෙකුත් හිටියා. ඉතින් ඔය අතරතුර වස්වසලා අවසානයේ රජගහනුවරින් දක්ෂිණගිරියට භික්ෂුන් වහන්සේලා වැඩියා. දක්ෂිණගිරිය අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාමයේ වැඩ හිටියේ. වන්දනා කරලා කතා බහ කරලා ප්‍රිය ආයුෂ්මතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේට සංඝයා ගරු කළා. ප්‍රිය ආයුෂ්මතුනි, කෙසේද අපගේ ශාස්තෘන් වහන්සේ සුවෙන් සිටිනවාද? බුදුර ඊට පස්සේ සංඝයා වදාලා භාග්‍යතුන් වහන්සේ වේලුවනේ සුවෙන් වැඩ ඉන්නවා. සංඝයා සුවෙන් වැඩ ඉන්නවා නේද? ආයුෂ්මතුනි, සංඝයා සුවෙන් වැඩ ඉන්නවා. ඊට පස්සේ ඒ විදිහට සංඝයාගේ තොරතුරු අහලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා, ප්‍රිය ආයුෂ්මතුනි, අහවල් ගමේ ධනංජානි කියලා බ්‍රාහ්මණෙක් ඉන්නවා. මම කලින් දන්න කෙනෙක්යා. හොඳින් ඉන්නවද? අනේ හොඳින් ඉන්නවා, කරදරයක් නැහැ එතුමාට. අපි අඳුරනවා ඒ බ්‍රාහ්මණේ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඔය ධනංජානි කියන බ්‍රාහ්මණේ අප්‍රමාදී නේද? අර සංඝයා කියා හිටිනවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මොන අප්‍රමාදී බවක්ද? ඒ මිනිස්සයා මේ ජීවත් වෙන්න කරන්නේම අයහපත් දේවල්. ඊළඟට රජතුමාගේ බලය අරගෙන එයා ගම් ප්‍රධානී. රජතුමා කිව්වා කියලා අර දුප්පත් මිනිසුන්ගේ තියෙන ධන ධාන්‍ය වැඩිපුර අරන් හෝරලා අල්ලස් ගන්නවා. ඒ වගේම රජතුමාට ගිහිල්ලා කියනවා, රජතුමනි, මේ කාලේ හරියට මේ ආදායම් අඩුයි කියලා භාගයක් රජතුමාටත් මේ හොර කරලා තමයි දෙන්නේ. ඔය වාගේ අධර්මචාරීව විෂමචාරීව ඔය බ්‍රාහ්මණයා ජීවත් වෙන්නේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ. ඉතින් සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා, අම්මෝ, නොඇසිය යුත්තක් නෙව ආයුෂ්මතුනි අහන්න ලැබුණේ. හරි නෑ ඒ විස්තරේ නම්. ඔය බ්‍රාහ්මණයා ගැන මට අනුකම්පාවක් තියෙනවා. කමක් නෑ, මාත් දැන් රජගහනුවරට වඩිනවනේ. මටත් මොන ගෙහේතුවට මං කතා කරන්නම්කෝ. එවැනි කතා සංවාපයක් සංඝයා අතර සිද්ධ වුණා. උතුර සාරිපුත්ත මහ රහතන් වහන්සේට කොච්චර අනුකම්පාවක් තියෙනවද? ඊට පස්සේ පස්සේ කාලෙක සාරිපුත්ත මහ රහතන් වහන්සේ රජගහනුවරට වැඩම කළා. වැඩම කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දවසක් ඔය බ්‍රාහ්මණයා ඉන්න ගමට පිණ්ඩපාත වෙටිය. උදේම පිණ්ඩපාතේ වළඳලා එනකොට ඒ මේ ධනංජානි ගමේ අයිනක ගව පට්ටියක් මේ නඩත්තු කරනවා කිරි දෝන ගමන් හිටියේ. ඉතින් සාරිපුත්තයන් වහන්සේ දැක්ක ගමන් ධනංජානි ඉක්මනට ඇවිල්ලා වන්දනා කරලා අර උණු කිරි භාජනය කරන් කිව්වා, ආයුෂ්මත් සාරිපුත් මේ ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ ගොඩ කාලයකට පස්සේ වහන්සේ දැක්කේ මේ උණු කිරි තියෙන වළඳන්න, ඊට පස්සේ පිණ්ඩපාත ගිහිලා දානේ වළඳන්නත් පුළුවන් වෙලාව තියෙනවානේ කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණය, මම උදේම කලින්ම දානේ වැළඳුවා. මං දානේ වැළඳිලා අවසන් දැන්. ඒ නිසා අවශ්‍ය නැහැ. හවස් කාලේ ඔබතුමාට විවේකයක් තියෙනවා නම් බ්‍රාහ්මණය පින්වත, මං අහවල් වනේ මේහා පැත්තේ වනේ වැඩ ඉන්නවා, එන්න කතා බහ කරා. ඉතින් හරි ලස්සන සිද්ධියක් මේක. ඊට පස්සේ සාරිපුත්තම ධනංජානි බ්‍රාහ්මණයා කිය හිටිය එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බණ භාවනා කරමින් ඉන්නේ. ඉතින් අද කාලේ වගේ දැන් ඒ කිහිත ඉන්නේ සාරිපුත්තයන් වහන්සේ සමාධි සමාපත්ති ස්වයෙන් වැඩ ඉන්නවා. ඒ අතරේ ධනංජානි බ්‍රාහ්මණයා පැමිණිලා බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කළා. එකත් පස්සෙ වාඩි වුණාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණය, කෙසේද ඔබ අප්‍රමාදී නේද? ඒ කියන්නේ පින් දහම් කරගෙන ඉන්නවා නේද කියලා ඇහුවේ. ඊට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයා කියනවා, මොන අප්‍රමාදී බවද? අනේ සාරිපුත්තයන් වහන්සේ, මට වැඩි දෙමව්පියෝ පෝෂණය කරන්න තියෙනවා, අමුදරුවෝ පෝෂණය කරන්න තියෙනවා, දැසි දස්සෝ පෝෂණය කරන්න තියෙනවා, ඊළඟට යහළු මිත්‍රාදීන් එනවා, ඒ අයගේ කටයුතු තියෙනවා, ඥාතින් එනවා, ඒ ඥාතින්ගේ කටයුතු තියෙනවා, ආගන්තුකයෝ එනවා, ඒ ආගන්තුකයන්ගේ කටයුතු තියෙනවා, මියගිය අයට ආය විටින් විට ඥාතින් ගමේ අය මිය යනවා, මට ඒක කටයුතු බලන්නත් තියෙනවා. ඊළඟට දෙවි දේවතා උන්වහන්සේලාට දේව පූජා, බ්‍රහ්ම පූජා පවත්වන්නත් තියෙනවා. ඊළඟට රජතුමාගේ රාජ කටයුතුත් තියෙනවා. ඉතින් ඒ අතරේ මේ සාරිපුත්තයන් වහන්ස මමත් ඉතින් කාල බිල්ල සැනසිල ඉන්ඩ පෑ. ඉතින් ඕවා කරනකුට මටනං ඔය එක එක පින් දාං ඕවා කරන්න කාලයක් නෑ කෙව්. දැන් එයා ලිස්ට් එකක් කියන්න කියන්න කියන්න කියන්න අද කාලෙ වගේම තම. මුල් කාලෙකව අනේ විවේකයන්නෑ බණදහන් ඉගෙන ගන්න කියලා. දැන් කොරෝ නැවිල් ඔක්කොම ගෙදෙට වුණට පස ගහ මරා ගන්න. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ මේ විවේකය කරදර මේවා ඉවර වෙන කල් ඉන්නවා මිනිසු පින්දහම් කරන්න. මතක තියාගන්න කරදර ඉවර වෙන කල් නම් ඉන්නපා. මොකද කරදර ඉවර වෙන්නේ නැහැ. කරදර අතරේ යහපත කරන්න. පින්දහම් කරගන්න. කුසල් දහම් කරගන්න. ධර්මයේ පිහිට ගන්න. ප්‍රශ්න ඉවර වෙන කල් ධර්මයේ හැසිරෙන්න ඉන්නපා. නිවි හැනහිල්ල අනේ මට බණපදයක් අහන්න මේ කරදර ඉවර වෙන්න පෑ කියනවා. ඒ අතරෙම මැරිලා යනවා. එයා හොයන නිවි හැනහිල්ල කවදාවත් ලැබෙන්නේ නැහැ. කරදර ඇස්සේ නිවි හැනහිල්ල උපදවා ගන්න. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ධනංජානි බ්‍රාහ්මණයන් අහනවා, බ්‍රාහ්මණය ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? අම්මා තාත්තා නිසා කෙනෙක් අධර්මචාරී විෂමචාරී වෙනවා. අම්මා තාත්තා නිසා අයහපත් දේවල් වැරදි දේවල් කෙනෙක් කරනවා. එයා මැරිලා නිරේ යනවා. නිරේ යනකොට මෙයාට පුළුවන් ද නිරේ පල්ලන්න කියන්න, මම මේ නරක වැඩ වැරදි වැඩ පව් වැඩ කළේ අම්මා තාත්තා නිසා. ඊට පස්සේ අම්මා තාත්තත් අර මිනිය වටේ ඉඳගෙන කියනවා, අපේ පුතාට නම් අයහපතක් නම් වෙන්න එපා. මේ පුතා ඉන්න තාක්කල් කරන දෙයක් කළේ අපි වෙනුවෙන්. මේ පුතා කරපු පවක් තියෙනවා නම් ඒකත් අපිට ඒවා, පුතා දිව්‍ය ලෝකියත්වා කියලා දෙමව්පියෝ කියනවා. අධර්මචාරී විෂමචාරී වුණේ අපි නිසා, ඒ නිසා පුතාට නම් නිරේ දුකක් විපාකය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා ධනංජානි බ්‍රාහ්මණයන්ගෙන්, බ්‍රාහ්මණය දැන් ඕවා නිරේ පල්ලුව හයිද? එයාට ගැළවිලා ඉන්න අවස්ථාවක් ලැබෙයිද? අනේ සාරිපුත්තයන් වහන්ස, එහෙම නෑ. හැබැයි මේ මිනිස්සයා පව් කළාට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි කර්මඵල විශ්වාස කරනවා. නිරේ දිව්‍ය ලෝකේ විශ්වාස කරනවා. අපාය දිව්‍ය ලෝකේ. දැන් අද කාලේ අපාය විශ්වාස කරන්නේ, මැරිලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ. මේ මිනිස්සය පව් කරන කෙනෙක් බව හැබෑව. නමුත් මැරිලා උපදිනවා කියලා විශ්වාස කරනවා. අපායක් කියලා එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා ධනංජානි බ්‍රාහ්මණයන්ගෙන්, බ්‍රාහ්මණේ අඹුදරුවෝ නිසා කෙනෙක් අධර්මචාරී විෂමචාරී වෙනවා. ඊට එතකොට එයා නිරේ යනවා. නිරේ යනකොට එයා කියනවා, මම මේ පව් කළේ අඹදරුව නිසා, අනේ මාව බේරන්න කියලා. අඹදරුව තන කෑග ගහ කියනවා, මෙයා කරන දෙයක් කළේ අපි වෙනුවෙන්, මෙයා බේරෙන්න ඕන කියලා. යමපල්ලෝ ආහෙද කියලා. නිරේන් එයාට චාන්ස් එකක් හම්බ වෙයිද? නිරේන් එයාට සහනයක් හම්බ වෙයිද? අඹදරුව නිසායි පව් කළේ. සමහර අය කියනවා, මේ මන් නිසා නෙවෙයි, මේ දවරු පවුල නඩත්තු කරගන්න ඕන නිසා මම මේවා කරන්නේ කියලා. දැන් එයාට එහෙම චාන්ස් එකක් හම්බ වෙයිද කියලා? නෑ. ධනංජනි බ්‍රාහ්මණයන් කියනවා, නෑ, නිරේ ගියොත් නම් බේරිලක් නෑ කියෝ. ඊට පස්සේ ඇහුවා බ්‍රාහ්මණය, දැන් කෙනෙක් පව් කරනවා දැසි දසු කම්කරු සේවකයෝ නිසා. ඊළඟට දැන් විස්තර කරගෙන යනවා දිගටම. ඊළඟට යහළු මිත්‍රයන් නිසා, දැන් සමහර යහළු මිත්‍රයන් නිසා කරන පවුනේ කියනවා, මාට නම් බොණ්ඩු ගමනාවක් නැහැ, නමුත් මේ මගේ යාළුවෝ ටිකනේ. යාළුවෝ ආවට පස්සේ පෑ නැත්නම් යාළුවා අමනාප වෙනවා. මම ඔයාට ගානක් නැහැ, මං ඒ වගේ වැදකිලා ඉන්නේ කියනවා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා, එයා කරන පව් වලින් නිරේ ගියාම යාළුවෝ නිසායි මම මේවා කළේ කියලා එයාට නිරේන් සහනයක් හම්බ වෙයිද? යාළුවෝ ටිකත් කියනවා, අනේ මෙයා කරන දේවල් කළේ අපි නිසා කියලා. සහනයක් හම්බ වෙයිද? නිරේන් සහනයක් නැහැ. ඊට පස්සේ ඥාතීන් නිසා, ආගන්තුකයින් නිසා. ඊළඟට දැන් ආගන්තුකයින් නිසා සහනයක් අපි ගමුකෝ. ඉස්සර එක්තරා මේ ගෘහණියක් හිටියා. ඒ ගෘහණිය ඒ ගෙදර ඉන්නකොට මෙයාගේ ඥාතීන් කලාතුරකින් ගෙදරට ආවා. මෙයාට හරි සතුටුයි. ඊට පස්සේ මෙයාලට දෙන්න උයලා දෙන්න මොකවත් නැති තැන හොඳ රසට උයන්න ඕන හිතුණා. කෑම හොඳට දෙන්න. ඊට පස්සේ උයන්න මෙයා මොකද කළේ? මොකක්වත් ඒ වෙලාවේ කොහෙටවත් යවන්නත් කෙනෙක් නැති නිසා පිහි අරගෙන ගිහිල්ලා ගෙදර හිටපු එළුවාගේම බෙල්ල කැපුවා. බෙල්ල කපලා මේ ඒ මස් වලින් හොඳට රස මස් වලු සමග ඥාතීන්ට සංග්‍රහයක් කළා. ඇත්තට මෙයා මේ එළුවා කැපුවේ අර ඥාතීන්ට සංග්‍රහ කරන්න. මෙයාට එළුමස් කන්න ආසාවකට නෙමෙයි. ඔය කාල සංසාරේ මේ මල්ලිකා දේවි, ඒ මල්ලිකා දේවි ඊළඟ ජීවිතේ නිරේට ගිහිල්ලා හිස කැපුම් කපලා තියෙනවා කියන සංසාරී හිස කැපුම් ලබලා තියෙනවා කියනවා. අර ඉල්ුවාගේ ඇඟේ ලොම් ගානට පෙර අංගනක් එක් එළු දෙනක ගිහිස සිඳා සිය ඇඟ ලොම ගණනේ හිස් කැපුම් ලඳා. ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරයේ ඒ එළුවාගේ ශරීරයේ ලොම් ගානට හිස් කැපිලා තියෙනවා කියන සමහර කර්ම නැහැටි බලන්න. අපි කියන සාමාන්‍ය ප්‍රාණඝාතයක් කළොත් ජීවිත 500ක් ආත්ම භව 5000ක් වගේනවා කියලා. මොන කතාද ඒ? ඇඟේ ලොම් ගානට ඇඟේ ලොම් කොච්චර තියෙනවද එළුවට? ඉච්චර සංසාරේ කර්ම විපාක ඇවිල්ලා තියෙනවා. ඥාතීන් වෙනුවෙන් පව් කරලා. ඉතින් නිරයෙන් සහනයක් නැහැ. ඊට පස්සේ කියනවා මේගේ ඥාතීන් වෙනුවෙන් ඥාතීන්ට පින් දෙන්න ඕන, ඥාතීන්ගේ කටයුතු කරන්න ඕන. ඔය අපි කියමුකෝ මේ භූම දාන ආදාන මල ගෙවල් ඔය කටයුතු වලට කෙනෙක් පව් කරනවා. නොකළ යුතු දේවල් කරනවා, පව්කාරකම් දේවල් කරනවා. ඊට පස්සේ දැන් අද කාලේ තියෙනවනේ දානයන්, මේගේ ඥාතියෙකුට දානයක් දෙන්න 7 දවසේ බණ තියෙද්දිමුත් බණ විරෙච්ච ගමන් බෝතල් කඩාගෙන බොනවානේ. ඊළඟට ගොඩාක් දැන් පිට රටවල් වලත් කරන්නේ කෙනෙක් මැරුණාට පස්සේ යා පුච්චල එන ගමන් ඔක්කොම ටික යන්නේ මේ බොණ්ඩනේ. ඒකට මියගේ ඥාතියෙක් මුල් කරගෙන මේ අධර්මචාරී විෂමචාරී දේ කළේ. දැන් චාන්ස් එකක් තියෙයිද කියලා ඇහුවා. අපි මේ හිත හදාගන්නයි කළේ, මේක චාරිත්‍රය කියලා එයා කරපු පාපයට මේ නිරයෙන් සහනයක් හම්බ වෙයිද කියලා ඇහුවා. සහනයක් නෑ. ඊට පස්සේ රජුන් වෙනුවෙන් කරපු කර්මය අධර්මචාරි විෂමචාරි. එතකොට මෙයා කියනවා නිරේට ගිහිල්ලා මම මේක රජුන් නිසා කළේ. මේ රජුන් කිව්වොත් අද ගත්තොත් එහෙම ආයතනික වශයෙන් තමන් රාජ්‍ය සේවයේ දෙද්දී ආයතනයේ නිසා මෙයා මේ අකුසලේ කරන්නේ. එයාගේ වමනාවකට නෙමෙයි. එතකොට මෙයාට මේ කර්ම විපාකයේදී මම මේක මගේ ජොබ් එක නිසා, ආයතනය නිසා මම මේක කළේ, බොස් කියපු නිසා මේක කළේ කියලා එයාට නිරෙන් සහනයක් ගන්න පුළුවන්ද කියලා. සහනයක් ගන්න බෑ. ඊට පස්සේ කියනවා මෙච්චර වෙහෙස මහන්සි වෙලා අනේ මම සැනසෙල්ලේ ඉඳපෑය මේ ඇඟ පිනවන්නත් එපෑයි කියලා. එතකොට දැන් ඔකට උදාහරණයක් තමයි උදේ ඉඳලා හැන්දෑ වෙනකල් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා අඹු දරුවන්ට හොඳට කන්න බොන්න දෙනවා, කිසි වැරද්දක් කරන්නේ නැහැ. මේ මිනිසයා හැන්දෑවට බොනවා ඇඟ රිදෙන නිසා කියලා. අර තමන්ගේ ඇඟ ගැන හිතලානේ. තොර ගෙදර උන් දැක් කියනවා අනේ කිසි කරදරයක් නැහැ ඔය ඇඟ රිදෙන නිසා. උදේ ඉඳලා හැන්දෑන කල වැඩ කළා. ওই මිනිහසෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. එතකොට ඒ සුරා පානය, ඒ අධර්මචාරී විෂමචාරී බව යා බැරි වෙලාවත් නිරේටි ගියොත් අනේ උදේ ඉඳලා හැන්දෑන කල වැඩ කළා ඇඟේ අමාරුවටයි ඩිංගිත්තක් ගත්තේ කිව්වොත් එහෙම යමපල්ලෝ මෙයාට chance එකක් දෙනවද කියලා හවස්. එහෙම නැහැ. ඉතින් අහනවා බ්‍රාහ්මණය මේ කෙනෙක් දෙමව්පියෝ නිසා යහපත් දේවල් කරන එකද හොඳ යහපත් දේවල් කරන එකද හොඳ? අනේ ස්වාමීනි, යහපත් දේවල් කරන එක තමයි හොඳ. ඇත්තටම දෙමව්පියෝ ගැන බලන්ඩ හොඳ රස්සාවල් නැද්ද? හෙව්වා පව් කරන්න නැතුව රස්සාවක් කරගෙන දෙමව්පියෝ ගැන බලන්න රස්සාවල් ලෝකේ නැද්ද කියලා හෙව්වා ස්වාමීනි. තියෙනවා ඉතින් කියෝ. ඇත්තටම දැන් ඔයාලා උනා කල්පනා කරන්නකො, වෙන මොකක්වත් නැද්ද මේ පව් නොකර ජීවත් වෙන්න ක්‍රමයක්ම නැද්ද කියලා. ඊට පස්සේ ඇහුවා, දැන් අඹු දරුවෝ නිසා, දැසි දස්සන් නිසා පව් කරන්න නැතුව ඉන්න එකද හොඳ? ඒ අය නඩත්තු කරන බලනේවට පව් කරන එකද හොඳ, පව් කරන්න නැති එකද? අනේ පව් කරන්න නැතුව ධර්මචාරී සමචාරී වෙන එක තමයි හොඳ, උතන ශ්‍රේෂ්ඨ. ඉතින් ඇහුවා බ්‍රාහ්මණය, මේ අඹු දරුවන් දැසි දස්සන් බලාගෙන ඒ කටයුතු කරන්න මේ ලෝකේ හොඳ රස්සාවල් නැද්ද? ඊට පස්සේ ස්වාමීනි, ඒවා තියෙනවා කියලා. ඉතින් මේ ලෝකේ පව් කරන්න නැතුව මේ සහලේ ඥාතින් වෙනුවෙන්, ආගන්තුකයින් වෙනුවෙන්, මියගිය ඥාතින් වෙනුවෙන් හොඳ දේවල් කරන එක හොඳ. දැන් ඕන මං කියන්නම් සිද්ධියක්, මේ ළඟදී වුණා ඉන්දියාවේ. ඉන්දියාවේ එක දේව භක්තිකේ දෙවියෝ පිනවන්න, දෙවියෝ සතුටු කරවන්න බිලි පූජා දෙනවා. හැමදාම එයා එළුව ගෙනවත් හොඳ මේළුව, වටිනා මේළුව ගෙනල්ලා තමයි බෙල්ල කපලා ඒ දෙයියන්ගේ පාදේ සෝදන්නේ. එහෙම කරලා කරලා කරලා දවසක් මෙයාට දෙවියෝ සතුටු කරන්න, මේ කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මිනිස්සු රකින්නත් එක්ක දෙවිවරු සතුටු කරන්න මෙයාට ලොකු උවමනාවක් ඇති වෙලා, මෙයා මොකද කළේ? ඒ දෙවියෝ වඳින්න ආපු තමන්ගේ බිරිඳගේ බෙල්ල කපලා ඒ ලේ වලින් පාදේ හොදාගෙන රැලි වෙනකල් පූජා කළා. දේව පූජාව, දෙවියෝ සතුටු කරන්න අධර්මචාරී විසමචාරී වුණා මේ ගිය පෙරදවිච්ච වෙලා. එතකොට මේ ඒවා හොඳයිද කියලා ඇහුවා. ඊට පස්සේ ස්වාමීනි, දැන් මේ අධර්මචාරී විසමචාරී වෙන මේ ලෝකේ දෙවියන් සතුටු කරන්න පව් කරන්න නැතුව හොඳ දේවල් කරන්න විදිහක් නැද්ද කියලා ඇහුවා. දේවි දේව පූජා වෙනුවෙන් හොඳ දේවල් කරන්න, මීගේ ඥාතිට පින් දෙන්න හොඳ දේවල් කරන්න විදිහක් නැද්ද කියලා. ඒ වගේ රස්සාවල් නැද්ද, ක්‍රම නැද්ද ස්වාමීනි තේනවා. ඊට පස්සේ රාජතුමා වෙනුවෙන් අධර්මචාරී විසමචාරී නොවී කරන්න දෙයක් නැද්ද? ඊළඟට මේ තමනුත් තමන්ගේ කය පිනව ගන්නවා, තමනුත් සැනසිල්ලේ මේ ජීවිතයේ ඉන්නවා කියලා හොඳ දේවල් කරන එකද ශ්‍රේෂ්ඨ, නරක දේවල් කරන එකද? ස්වාමීනි, හොඳ දේවල් කරන එක ශ්‍රේෂ්ඨ. දැන් අද කොච්චර සමාජ මාධ්‍යවල, ඊළඟට මේ අන්තර්ජාල, ඊළඟට රූපවාහිනිවල කය පිනවන එක ගැන කොච්චර කතා කරනවද? එතකොට තමන් හොඳට කය පිනවගෙන ඉන්න එක ගැන කතා කරනවා, ඒක හොඳ දේවල්ද නරක දේවල්ද කියලා කතා කරන්නේ. පින්ද පව්ද කුසල්ද අකුසල්ද කියලා. එතකොට අර මං කිව්වේ අර ඇඟේ අමාරුවට ඩිංගිත්තක් ගන්නවා වගේ කියලා. ඒ වගේ කතා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, මේ තමන්ට සැනසිල්ලේ ඉන්න නරක දේවල් කරන්නම ඕනේද? යහපත් දෙයක් කරලා මේ කය, මේ කය පිනවන්න බැරිද? ස්වාමීන් පුළුවන්. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පදාලා, ඒ නිසා බ්‍රාහ්මණය ධර්මචාරී වෙන එක, සමචාරී වෙන එක තමයි ශ්‍රේෂ්ඨ. අප්‍රමාදී වෙන්න, අප්‍රමාදී වෙන්න කියලා අනුකම්පා කළා. ඉතින් බ්‍රාහ්මණයත් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා එහෙම පිටත් වුණා. පස්සේ කාලයක් ගියාට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයා අසනීප වුණා, ලෙඩ වුණා, අසාධ්‍ය වුණා, මරණාසන්න වුණා. ඉතින් ඒ මේ ධනංජානි බ්‍රාහ්මණයා අමාරුවෙන් තටමා තටමා කතා කර කර ළඟ හිටපු මිනිසෙකුට කිව්වා, මිහිවරෙන් වේළුවන කලන්දක නිවාපේට ඵලයන් ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරපන්, ධනංජානි බ්‍රාහ්මණයා සිරිපා වන්දිනවා කියලා. ඊළඟට නුඹ පුරුෂය සාරිපුත්ත තෙරුන් වහන්සේ ළඟට ඵලය. ගිහිල්ලා ධනංජානි බ්‍රාහ්මණයා සාරිපුත්තයන් වහන්සේ වඳිනවා කියලා වැඳපන්. ධනංජානි බ්‍රාහ්මණයා හොඳටම ගිලන් වෙලා අසාධ්‍ය වෙලා ඉන්න බවත් ඇහැක්නම් සාරිපුත්තයන් වහන්සේට වඩින්ට කියන්න කිව්වා. එතකොට බලන්න ලෙඩෑඳේ ඉන්න කෙනා කතා කරන විදිහ, දැන් මේ මිනිස්සයා පව් කරපු කෙනෙක්. එදා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් බණ ඇහුවා කියලා මේ මිනිස්සේ චරිත වෙනස් කරගත්තේ නැහැ. මේ මිනිස්සයා පරණ මේ ලෝකෙම ගියා. දැන් අදත් ඉන්නේ කොච්චර බණ අහලා මේ වැඳලා සාදු කියලා යනවා පරණ ලෝකෙටම යන්නේ. එතකොට නමුත් ලෙඩෑඳේ ඉද්දිමුත් වන්දනා කළා. අද කාලේ කවුද කියන්න ලෙඩෑඳේ මරණාසන්න වෙලා ඉද්දින් අනේ මන් නමින් ගිහිල්ලා රුවන් වැලි සෑය වඳින්න, මම නමින් ජයසිරි මහ බෝධින් වහන්සේ වඳින්න, මම නමින් දළදා හාමුදුරුවෝ වඳින්න, මගේ නමින් ලලාට ධාතුන් වහන්සේ වඳින්න, මගේ නමින් අඟුලිමාල සෑය වඳින්න, මගේ නමින් මයංගනී සෑය වඳින්න, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මය සමන්ගිරි මගේ නමින් වඳින්න කියලා ලෙඩෑඳේ මරණාසන්න වෙලා ඉන්න කවුද අද කාලේ කිව්වේ? අද කාලේ ලෙඩ වැඩි වෙලා මරණාසන්න වුණාම තුනුරුවන් මතක් වෙනවද? මේ මිනිහගේ තිබ්බ හැකියාව. ඊට පස්සේ පින්වත්නි, දැන් ඔන්න මේ සාරිපුත්ත මේ භාග්‍යතුන් වහන්සේ ළඟට අර පුරුෂයා ගිහිල්ලා ඒ මේ ධනංජානි බ්‍රාහ්මණය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණලා සාරිපුත්තයන් වහන්සේටත් වන්දනා කළා. කාරණාව කියා හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විලාවෙම සිවුරු පුරවාගෙන ධනංජානි බ්‍රාහ්මණයා ළඟට වැඩමවා වදාලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ධනංජානි බ්‍රාහ්මණයාගෙන්, බ්‍රාහ්මණය කිම යැපෙන්න පුළුවන්ද, ඉවසන්න පුළුවන්ද? කච්චිතේ කමනියං කච්චියාපනියං, යැපෙන්න පුළුවන්ද, ඉවසන්න පුළුවන්ද? ස්වාමීනි ඉවසන්න බෑ, උලකින් ඔළුවට අනිනා වගේ කියලා වේදනාව. දෙන් බලවත් පුරුෂෝ දෙන්නෙක් ලණුවක් දාලා ඔළුව වටා කරකවලා අදිනා වගේ කියලා වේදනාව. හරක් මරණ මිනිස්සෙක් තියුණු පිහියකින් හරකෙක්ගේ බඩ කපනවා වගේ කිව්ව බඩේ වේදනාව. සාරිපුත්තයන් වහන්සේ මහා ගිනි ගොඩක් මැද බලවත් පුරුෂයෙක් තවත් දුර්වල මිනිස්සෙක්ව ගිහිල්ලා අර ගිනි ගොඩට ඇදලා දානවා වගේ, අර ඒ ගිනි ගොඩකට වැටෙනවා වගේ මහා දැවිල්ලක් තියෙනවා කො ඇඟේ. ඇඟ දනවා කිව්වා, පිච්චෙනවා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගත්තා මෙයාට ගති නිමිති පහළ වෙලා, මෙයාට යන තැන නිමිති පහළ වෙලා. ඊට පස්සේ ඇයි ඇඟ දනවා කියනවා? සමහර අය ඉන්නේ මේ හිසි එකේ හිටියත් පෑන් දාපල්ලා කියනවා. එච්චර ඇඟී දැවිද? මරණාසන්න මොහොතේව මතුවෙන එක සුබ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගත්තා මෙයා කරපු කර්මයම මෙයාව දැන් පුච්චනවා. බ්‍රාහ්මණය මොකද්ද හිතෙන්නේ? මේ මේ මැරිලා ගිහිල්ලා නිරේ උපදින එකද හොඳ, තිරිසනෙක් වෙන එකද කියලා හෙව. ඊට පස්සේ ඔන්න හොඳට මතක තියාගන්න මේ මේ මරණාසන්න මොහොතේ කොහොමද හිත වැඩ කරන විදිය කියලා. ඊට පස්සේ කිව්වා, අම්මෝ නිරේ ඉපදෙන එක මේ නෙවෙයි, තිරිසන් සතෙක් වෙන එක හොඳයි කිව්වා. නිරේ ඉපදෙනවට වඩා ඒ දැන් මෙයාගේ හිත නිරේ තියෙන. සමහර අය අවසාන මොහොතේ තමන්ගේ අසූචි තමන්ම කනවනේ. එක මට මතකයි රාජකීය පඬිතු උපාධියක් ගත්ත එක්කෙනෙක් අවසාන මොහොතේ ඇඳුම් ගලවගෙන පෙට්ට ගම ඔළුවේ තියාගෙන නිරුවතින් ගම්වටේ ඇවිදලා ඇවිදලා ඇවිදලා දුවලා දුවලා කෑ ගහලා ඒ පෙට්ටි වීසි කරලා එහෙම මැරිලා වැටිලා. මිනිස්සු අවසානේ ගිනි කබල් ඔළුවේ තියාගෙන මැරෙන්නේ. තින් කෑකොස්සන් ගගහා ගින්දරත් එක මැරෙන්. පණ ඇදෑද ජීවත් වෙලා ඉන්න අයට පටිබද්ධ හිතෙන් මැරෙන්. ඊට පස්සේ කිව්වා තිරිසන් ලෝකයේද හොඳ පෙරේත ලෝකයේද? අනේ තිරිසන් ලෝකෙට වැඩිය පෙරේත ලෝකේ හොඳයි කිව්වා. බ්‍රාහ්මණය කුමක්ද හිතෙන්නේ? ප්‍රේත ලෝකෙද හොඳ මනුස ලෝකෙද? දැන් කලබලයක් නැහැ, සිමීට හිමීට හිත පිහිටවනවා. ඊට පස්සේ කිව්වා මේ මනුස ලෝකෙ හොඳයි. ඊට පස්සේ මනුස ලෝකෙද හොඳ? ඊළඟට ඇහුවා මේ දැන් අපි කියමු කොහොම උදාහරණයක් ගත්තොත් එහෙම ඒ කෙනාගේ හිත හිමීට. දැන් සමහර වෙලාවට එහෙම හිත ගිනි දැල් පිනිපිනින තියෙන. සමහරට තිරිසන් ලෝකේ හිත පිහිටුවා කියන සමහර අයට සත්තු පේන්න ගන්නවා. ඊට පස්සේ පෙරේතයෝ පේන්න ගන්නවා. අසූචි පේන්න ගන්නවා. දැන් මනුස්ස ලෝකේ හිත පිහිටුවට මනුස්ස ලෝකේ දේවල් දැනෙන්න ගන්නවා හිතට. මනුස්ස ලෝකෙද හොඳ චාතුම් මහරාජිකේද? චාතුම් මහ. එතකොට මේ බමුණගේ තව විශේෂයකුත් තියෙනවා. ඒ තමයි මෙයා දිව්‍ය ලෝක අපායවල් ගැන අහලා තියෙනවා. දැන් මේ ජීවිතේට බණක් අහපු නැති කෙනෙකුට අවසානයේදී දැන් අපිට උනත් වෙන කරදරයක් තියෙනවා. ඒ තමයි මරණාසන්න කෙනෙකුට ගිල්ල පිරික් කියන්නේ කියනවා. අපි ගිල්ල පිරික් කියලා අනේ සෙත්පතල එනවා. නමුත් ඒ මනුස්සයා ජීවිතේට පිරිතක් අහලා නැහැ. බුදුන් වඳින්න ගිහිල්ල නැහැ. රුවන්වැලිසෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ දළදා වහන්සේ වැඳලා නැහැ. අවසාන මොහොතේ ෆොටෝ එකක් බුදු පිළිමයක් ලංකලා කියලා එයාට මොන මොනව තේරෙනවද කියලා කවුද දන්නේ? අපි කියනවා මේ සතර අපාය යන්න එපා, දිව්‍ය ලෝක හිත පිහිටව ගන්න, සීක බල පිහිටව ගන්න කියලා. ඒ මනුස්ස ජීවිතේට සීක බල කියන එක අහලා නැහැ. පිරිත් කියන එක අහලා නැහැ. ඒ නිසා දැන් ධනංජානි බ්‍රාහ්මණයාගේ හිත පිහිටවන්න පහසුනේ කලින් ඒව ගැන අහලා තිබ්බා. දිව්‍ය ලෝකය අහලා තිබ්බා. චාතුම් මහරාජිකේ තාවතින්ච යාමේ තුසිතේ නිම්මානති පරිනිමිත වසවත්තිය. ඒක එක දිව්‍ය ලෝකෙට සාරිපුත්ත මහරහතන් වහන්සේ හිත ගෙනිච්චා. හිත ගෙනියලා හව අවසානයේ පරණිමිත වසවත්තී දිව්‍ය ලෝකේද හොඳ බ්‍රහ්ම ලෝකේද? සාමීනි බ්‍රහ්ම ලෝකේ හොඳයි. දිරු සාරිපුත්ත මහරහතන් වහන්සේ තිතුණා මේ බ්‍රාහ්මණයෝ නිතර බ්‍රහ්ම ලෝකෙට තමයි ආස කරන්නේ. මෙයාගේ හිත බ්‍රහ්ම ලෝකෙම තියන්න ඕනේ කියලා කිව්වා මේ උපාසකය ධනංජානි බ්‍රාහ්මණය. ඔය බ්‍රහ්ම ලෝකේ උපදින්නේ සත්තර බ්‍රහ්ම විහරණ නිසා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. එතකොට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර තමයි බ්‍රහ්ම ලෝකෙට ප්‍රතිපදාව. මේ කරුණෙහිලා කෙනෙක් මේ උඩ යට දිසාවන් සහිත, ඒ වගේම මේ දස දිසාවන් සහිත, නැගෙනහිර දකුණ බටහිර උතුර, ඒ දස දිසාවන්ටම මෛත්‍රිය පතුරනවා. මේ සත්තා වේරා හොන්තු, මේ සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, දිවසේ මිස්සිත වඩනවා. අප්‍රමාණව පුළුල් සීමාවක් නැතුව අප්‍රමාණව මිස්සිත වඩන සෝපත් වේවා. වෛර තරහ නැතෝ විත්වා, කරුණා වඩිනවා දුකින් මිදිත්වා කිය, සැප ඇත්තෝ විත්වා කියලා මුදිතා වඩනවා. කම්මස්සකා සියල්ලෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියලා උපේක්ෂාව වදනවා. එනිසා මේක තමයි ප්‍රතිපදාව බ්‍රාහ්මණය කියලා කිව්වා. ඔන්න මතක තියාගන්න, මේ මෙන්න මෙතන විස්තර කරන්න මට උවමනාවක් තිබ්බා. මැරෙන මොහොතේ අර දිව්‍ය ලෝකේ හොඳයි, දිව්‍ය ලෝකේ හොඳයි කියලා දිව්‍ය ලෝකේ නමක කියලා ඉඳලා හරියන්නේ නැහැ. එයාගේ හිත බ්‍රහ්ම ලෝකේ හොඳයි කියන තැනට ආවට පස්සේ ප්‍රතිපදාව තමයි සිහි කරන්න ඕන. බ්‍රහ්ම ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා ඉඳලා හරියන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා හිත හිතා ඉඳලා හරියන්නේත් නැහැ. කරුණා මෛත්‍රියේ හිත පිහිටවන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දිව්‍ය ලෝකවල ගැන විස්තර කරලා අවසානයේ බ්‍රහ්ම ලෝකෙට හිත අරගෙන, බ්‍රහ්ම ලෝකේ යහපත් කියන තැනට අරගෙන, ඊට පස්සේ එතනට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර භාවනාව සිහි කෙරෙව්වා. ඉතින් සාරිපුත්තු මහරහතන් වහන්සේට ඉතුණා දැන් මේම ප්‍රමාණවත් මොහොත කියලා. ඉතින් අරයාගේ මූණ හොඳට පිපිලා සතුටින් ආවා. ඊට පස්සේ එයා කියනවා මේ බ්‍රහ්මණය කියනවා ධනංජානි සාරිපුත්තයන් වහන්සේ හිනා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා කමල වඳින්ද ධනංජානි බ්‍රාහ්මණය සිරිපා වෙන්දා කියලා. ඉතින් තවත් මේ කෙනාගේ හිත ඉදිරියට මාර්ගඵල අවබෝධයකට පවා ගන්න පුළුවන්කම තියෙද්දිම සාරිපුත්තයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටවලා වැඩම කළා. වැඩම කරනකොට මේ ටික වෙලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩලා ඒ බ්‍රාහ්මණයා ධනංජානි බ්‍රාහ්මණයා මැරුණා. බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. නිරේ යන්න හිටියේ. බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඉතින් පින්වත්නි නිරේ යන්න හිටපු කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉපදුණා කියන්නේ මේක ආශ්චර්ය අද්භූත කර්මයක්. හිතක තියෙන පුහුණුව බලන්න. එක අනුශාසනාවක තියෙන වටිනාකම බලන්න. එක දහන් අවවාදයක තියෙන වටිනාකම බලන්න. ධර්මයේ දේශනා කරන ඒ තෙරුන් වහන්සේලාගේ තියෙන අසිරිය බලන්න. තම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වීලවන කලන්දක නිවාපේදී සංඝයාට වදාළ පින්වත් මහණෙනි සාරිපුත්තයන් ධනංජානි බ්‍රහ්මණයාට ධර්මයේ කිව්වා හීන වූ කාම බ්‍රහ්ම ලෝකේ හිත පිහිටුවා තව ඉදිරියට මේ හිත වඩන්න පුළුවන්කම බ්‍රහ්මණයාට තිබ්බා. ඉතින් අනේ හිත පිහිටවල වැඩියා මේ දැන් ඒ බ්‍රාහ්මණය මිය ගිහිලා බ්‍රහ්ම ලෝකෙට පුදුණා කියලා. ඒක උඩ බලන්න මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රම සාරිපුත්ත මහරහතන් වහන්සේ. තුන් ලෝකෙම ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේටත් නොදැනෙන නොතේරෙන දේවල් මගේ බුදුරජාණන් වහන්සේට වැටහෙනවා කියන එක ඒ බුද්ධානුභවයේ බුද්ධ අසිරිය සිහි කරන්න අවස්ථාවක්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වේළුවනේට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා ස්වාමීනි ධනංජානි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳිනවා. සාරිපුත්ත ධනංජානිට තවත් හිත දියුණු කරන්න තියෙද්දි මේ මොකද හීන වූ බ්‍රහ්ම ලෝකෙන් හිත නැවැත්වේ. අනේ ස්වාමීනි මේ බ්‍රාහ්මණයෝ මේ බ්‍රහ්ම ලෝකෙට ආසයිනේ. ඒ නිසා මම හිතුවා බ්‍රහ්ම මෙයාට මේකම ප්‍රමාණවත් බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටුවොත් කියලා. සාරිපුත්ත ධනංජානි දැන් මිය ගියා. දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. එතකොට ඔන්න ධනංජානි සූත්‍රය. එතකොට දැන් මේ කාරණාවේ විශේෂ දේ තමයි මේ කතාව ඇසුරෙන් තියෙන සූත්‍ර දේශනාව ඇසුරෙන් අපේ ජීවිතයට ගන්න තියෙන එක තමයි ජීවිතයේ හරිමඟට ගන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ ඒකට යාට හැකියාව තිබ්බා හෝ නැතා හෝ ධර්මයේ නාහා ඉන්න හොඳ නැහැ. එයා අපාය ගැන විස්තර දැනගන්න ඕන. දිව්‍ය ලෝක ගැන විස්තර දැනගන්න ඕන. හොඳ නරක දැනගන්න ඕන. දුක ගැන දැනගන්න ඕන. කොහෙද සැප තියෙන්නේ කොහෙද දුක තියෙන්නේ කියලා මේ ලෝක උප්පත්ති ගැන යාට තේරුම තියෙන්න ඕන. හැබැයි එයාගේ කල්කිරියාවේ දෝෂ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද අවසාන මොහොතේක හරි එයාගේ මානසිකාරය යහපත් තැනට ගන්න උපකාරී වෙනවා එයා මෙතෙක් අහපු ධර්මයෙන්. දැන් ධනංජානි සතර අපාය ගැන දිව්‍ය ලෝක ගැන කලින් අහගෙන හිටියා මෙයා බ්‍රාහ්මණෙක් වුණාට. ඒ නිසානේ අවසාන මොහොතේ කියනකොට මේක අවංකවම කිව්වේ නිරේට වැඩිය තිරිසන් ලෝකෙ හොඳයි කියලා මේ ගිරවෙක් වගේ නෙවෙයි කිව්වේ. අවංකවමයි කිව්වේ බ්‍රාහ්මණෙක්. අනිතක තමයි කියන විදියට හිත පිහිටෙව්වා. කියන විදියට හිත පිහිටෙව්වා. ඊළඟ එක තමයි ගොඩක් අයට හිතෙන එක තමයි මැරෙන මොහොතේ දිව්‍ය ලෝකෙක නමක් සිහි කරන එක. ආයෙනම් මං චාතු මහරාජිකේ මන්තු සිතේ මන්තු සිතේ මන්තු සිතේ. එහෙම නෙවෙයි. එයා දිව්‍ය ලෝකේ හොඳ තැන කියලා එයාගේ හිතට අරමුණ වුණොත් එයා දිව්‍ය ලෝකේ පිණිස තියෙන ප්‍රතිපදාව සිහි කරනවා. ප්‍රතිපදාව තමයි දිව්‍ය ලෝකයේ ප්‍රතිපදාව කොහොමද? සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා. එයා බුද්ධානුස්සතිය සිහි කරන්න ඕන. බුදුගුණ සිහි කරන්න ඕනේ. ඒ බුදුගුණ සිහි කරන එක එයාට සුගති උප්පත්ති හදලා දෙන එකක්. ඒක ප්‍රතිපදාව. එයාට දිව්‍ය ලෝකේ හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ යාගේ මානසික හරය පුණ්‍ය සම්පත්තියන ඔයා යන දිව්‍ය ලෝකේ තීරණය කරනවා. ඊළඟට ධර්මීය ගුණ, සංගර රහතන් වහන්සේලා එක් ගුණ, ඊළඟට ශ්‍රද්ධා සීල, තමන් රැකපු සීල් පොහොය අටසිල් නිති පන්සය රැකපු සීලය, ඊළඟට දහන් දැනුම තමන් ධර්මය හපු කෙනෙක්, ධර්මී ගෙන ගත්ත කෙනෙක්, ඊළඟට තියාගේ දන් දුන්නේවා, ඊළඟට ප්‍රඥාව, ඊළඟට මේ දහන් කරුණු අනිත්‍ය ගැන මේ ආදි වශයෙන් සද්ධා සීල සුත තියාග ප්‍රඥාදී මනස ඒ සේක බල ප්‍රතිපදාව තමයි සිහි කරන්නේ. ඉතින් ගොඩාක් තේරෙන්නේ නැති වුණත් බුදු ගුණ ටික හරි මගේ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා ඒ සද්ධාව මුල් කරගෙන හෝ සීලය මුල් කරගෙන හෝ දහන් දැනුම මුල් කරගෙන හෝ දන් දීම මුල් කරගෙන හෝ ඊළඟට විදර්ශනා දහං කරුණක් හිතලා හෝ හිත ප්‍රසාදයට පත් කරගන්න ඕන. චේතෝ පසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. හිත ප්‍රසාදයට පත්වීම මුල් කරගෙන යා සුගතිය කරා යන්නේ. දැන් ඒ දිව්‍ය ලෝකේ නම දැනගත්තත් නැතත් ඒක සිද්ධ වෙනවා ප්‍රතිපදාව සිහිකලොත්. දැන් උදාහරණයක් ගන්න, අපා පවු කරලා අපාය යන එක්කෙනා අපායවල 136 නම් දන්නවද? අට මහ නිරකින් නිරේ නම් දන්නවද? නැහැ. නමුත් එයාලට අවසාන මොහොතේ අපායේ ප්‍රතිපදාව එනවා හිතට. ඒ මොකද්ද? කරපු පව්කම් මතක් වෙනවා. ඒ තුල හිත පිහිටවනවා. කරපු පව්කම් මතක් වීම, ඒ තුල හිත පිහිටවීම නිරේ ප්‍රතිපදාව. පසුතැවිල්ල තැවීම ඒ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව හිත පිහිටන නිසා එයාගේ පාප කර්මයට අනුව අපායවල 136 කින් එයා යන්න ඕන අපායට යනවා. නැත්තම් අපාය යන අය මං දැන් සංජීව අපායට යන්නේ, මං කාල සූත්‍රයට යන්නේ කිය නංගම් කිය ඉන්නේ. මේ වගේ දිව්‍ය ලෝකවලට විශේෂ සිද්ධි වෙලා තියෙන දුටු ගැමුණු රජුරු, ධම්මික උපාසක ආදී උත්තමයෝ තමන් යන දිව්‍ය ලෝකේ නම කියලා තියෙනවා මිනිස්සුන්ට. තමන්ට පේන ඒවා මතක් වෙලා තියෙන, හිත ප්‍රසාදයට පත් වෙලා තියෙන. නමුත් අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙතනදී මේ දැන් අපි කියමු ලෙඩෙක් අසනීප වෙලා පණාය දෑද ඉන්න කෙනෙකුටත් ළඟ ඉන්න කෙනා දිව්‍ය ලෝකේ නම කියා නෙමෙයි ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න ඕන. ධර්මය යා කරපු, එයා සීල් රැකපු ඒවා සිහි කරන්න ඕන. එයා දන් දුන්නේ ඒවා සිහි කරන්න ඕන. එයා බණ අහපු ඒවා සිහි කරන්න ඕන. ඊළඟ මේ කය අතහැරලා යන්න වෙනවා. කවුරුත් මේ ලෝකේ අතහැරලා යනවා මරණ උපන් සත්‍යයට උරුමයි කියලා ප්‍රඥා සහගත කතාව සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා දැන් ඇත්තටම යම් පුහුණුවක් ඕන. ඒ නිසා ඒ කියපු ඒ දහං කරුණ ටික අමතක කරන්න එපා. එකක් තමයි විශේෂ කාරණාවක් තමයි තමන්ගේ ජීවිතේ අඩුපාඩු තමන් හිතන වේගෙට හදාගන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ කවදාවත් ධර්මය හානෙක අතාරින්න එපා. දිව්‍ය ලෝක ගැන, අපායවල් ගැන, ලෝක උප්පත්ති ගැන, ඊළඟට පින්පව් ගැන, කුසල් අකුසල් ගැන, යහපත් දේවල් ගැන, සීක බල මේවා අහලා තියාගන්න. ඒක ඔබට බොහෝ කාලයක් මේ යහපත පිණිස පවතිනවා. ඒ වාගේ ධර්මයේ දන්න කෙනෙකුට අවසාන මොහොතේ උදව් කරන්නත් කෙනෙක් යහපත් හිටියොත් එහෙම ගොඩක් හිත දියුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මයේ දන්න ආර්ය ශ්‍රාවකයෙකුට, ධර්මයේ දන්න ආර්ය ශ්‍රාවකයෙක් මරණ මොහොතේ උපදෙස් දුන්නොත් එක්ක අනාගාම වෙනවා කියලා නැත්තම් rahat වෙනවා කියලා. ධර්මයේ දන්න මේ ශ්‍රාවකයෙකුට, ධර්මයේ දන්න ශ්‍රාවකයෙන් අවසාන මොහොතේ උපදෙස් දුන්නොත් එහෙම එකෝ අර මැරෙන කෙනා අනාගාම වෙනවා නැත්නම් අරහත් වෙටපත් වෙනවා. ඉච්චර මේ සිත පිහිටවීමේ සහ අවසාන මොහොතේ කියන එක මරණ මංචකයේ කියන එක ඉක්මනට එල්ලෙනවා මොක කාලේ. ඒ වෙලාවේ හොඳ අරමුණක් දුන්නොත් ඒකෙම හිත වැඩ කරනවා. ඒකයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් මේ පින්වතුන්ට වාසනාවන්ත කම ලැබුණා ගෞතම බුද්ධ ශාසනයේ මේ වාගේ යුගයක ඉතිං මේවාගේ දහං කතාවක් අපි අත්තල මුත්තලාට අහන්ඩ ලැබිච්ච නැති, ඊළඟට අපි කලින් පරම්පරාවයට අහන්ඩ ලැබිච්චි නැති දහං කතාවක් අහන්ඩ ලැබුණා. ඊළඟට වෙහිර විහාර පහුගිය 22ක් මහමෙවුනා ආරම්භ කරලා අවුරුදු 20 ගානක මේ කාලය තුළ වෙහිර විහාර, මහා බෝධි රෝපණය කිරීම, ස්තූප කරවීම, මහා පින්කම්, දානමාන ගොඩක් දේවල් මිනිස්සු ඇස්වලින් දැක්කා. ගොඩාක් පින්කම් දැක්කා. ගොඩාක් මිනිස්සු පින්කම් කළා. පෙර නොයසුවිරු විදිහට ධර්මය දැන් අපි ගත්තොත් අන්තර්ජාලයෙන් ධර්මය අහන අයට වෙන්නම සාගරයක් තරම් බණ. ශ්‍රද්ධා රූපවාහිනිය දැම්මට පස්සේ පැය 24ම ගෙදර අසුපුවක් වගේ. ලක්විරු ගංගදී දාගත්තට පස්සේ පැය 24ම අසපුවක් වගේ. දහම් කතාව කොහොම හරි ඇහෙනවා. කේක ස්වාමීන් වහන්සේලාගෙන් එක එක හඬින් මේ බුද්ධ වචන අහන්න ලැබෙනවා. ඉතින් කොච්චර යහපත සම්පතක් තියෙනවද? ඉතින් ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව මගහැර ගන්න එපා. පුළුවන් තරම් සද්ධා සම්පත්‍ති දිනු කරගන්න. සීල සම්පත්‍ති දිනු. අපේ ජීවිතේ කවදද කොයි මොහොතද දන්නේ. ඒ නිසා නිති පන්සිල් රකින්න පොහොයට සිල් සමාදන් වෙන්න අනිවාර්යෙන්. මඟහරින්න එපා. අපි තව පොයිවල් කීයක් ජීවත් වෙයිද දන්නේ. ඊළඟට දහම් ධර්මයේ නිතර අහලා දහම් දැනුම තියාගන්න. ඊළඟට නිතර දන් දෙනේවා අත්හරිනේව පුරුදු කරන්න. ඊළඟට ජීවිතේ මරණයෙන් කෙලවර වෙන බව මේ සංහා හේතුඵල ධාමෙන් හටගත්ත දේවල් හේතුඵල ධාම අනුව මේවා වෙනස් වෙලා යන හැටි සිහි කරන්න. චතුරාර්ය සත්‍ය සිහි කරන්න. දුක දුක හට ගැනීම, දුක නැතිවීම, දුක නැති වෙන මාර්ගය චතුරාර්ය සත්‍ය ගැන අහලා තියාගන්න. මේ චතුරාර්ය සත්‍ය ගැන අහන එක ශ්‍රුතය. චතුරාර්ය සත්‍ය ගැන නුවණින් විමසන එක ප්‍රඥාවට අයිති. සිහි කරන්න. උපන් සත්‍ය, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්යන්ට ලක් වෙන මනෝලෝකෙ ඉපදුණා. මේ තෘෂ්ණාව තියෙන තාක් කල් මේ සසර ගමනේ යනවා. තෘෂ්ණාව නැති කරපු තැන අමා මහ නිවනයි. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ දහං කරුණු හිතට හුරු කරලා තියාගන්න. ඒව ප්‍රඥා සම්පත්තියටයි. මේව හැම එකක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා නොයලුන හිතකින් ඉන්න එක ප්‍රඥා සම්පත්තියටයි. මරණ මොහොතේ දරුවන්ගේ, මොනුබුරන්ගේ, ඊළඟට ගෙවල් දොරවල් වල එල්ලෙන එක ප්‍රඥා සම්පත්තිය නෙමෙයි. ළඟදී මේ අපිට දැන් තොරතුරක් දැනගන්න ලැබුණා. ආච්චි කෙනෙක් මැරෙනකොට පොල් ගස් දිහාමයි බලබලා ඉඳලා තියෙන්නේ. දැන් මේ පොල් කඩනකොට ඒ පොල් කල්ලා පොල් ගොඩ ගෙනලා ගහනකොට ඒ පොල් ගොඩෙන් ආච්චිගේ හඬ ඇහෙනවා. පොල් ගොඩේ ඉපදිලා. දැන් පොල් ටික කල්ලා ගොඩ ගහනවනේ. එහැට ඒ පොල් ගොඩෙන් ඒ ආච්චිගේ කට හඬ එනවා. ඊට පස්සේ පොල් ටික අයින් කරාට පස්සේ නේ ආයෙ ගොඩ කරමු ආයෙ එනවා. මේ අද කාලේ වෙන්නේවා. පොල් ගොඩේ උපදිනවා. ඇයි මේ අතෑර ගන්න බෑ? ඒ නිසා මේ මැරිලා ගිහිල්ලා තිරිසන් ආත්ම, ප්‍රේත ආත්ම මේවකට නම් යන්න නම් හදන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනය දැන් ගැලවිලා යන්න. ඉදිරියට පින්පව් විශ්වාස කරන්නේ නැති මේ දරුවෝ ඔන්ලයින් කියලා මේ තාක්ෂණික කෙලිසෙල්ලම් වලට පුරුදු වෙලා දරුවෝ දෙමව්පියන්ට අත උස්සනවා. තමන්ගේ දරුවා පාලනය කරගන්න දෙමව්පියන්ට බෑ. මේ නරාවලට ආයෙ වැටෙන්න එපා. ඒ නිසා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදි ගුණධර්ම දියුණු කරගන්න. ගෞතම බුද්ධ ශාසනේ මේ මෙච්චර ලොකු අවස්ථාවක් ලැබිලා දුගතියකට නම් යන්න එපා. සුගති උප්පත්තිය, ගෞතම බුද්ධ ශාසනේ ධර්මාවබෝධයත් සැලසෙන්න මේ පින් හේතු ආසනාව වේවා.